සච්චේ ලබ්ධේත නිප්පකං සහායං සද්ධින් චරං සාධු විහාරි ධීරං අභිභුය්‍ය සබ්බානි පරිස්සයානි චරේය තේනත් මනෝ සත්තිමා. If you get a prudent companion who is fit to live with you, who behaves well and is wise, you should live with him joyfully and mindfully, overcoming all dangers. Pháp Cú câu 328. Nếu được bạn hiền trí, đáng sống chung, hạnh lành, nhiếp phục mọi hiểm nguy, hoan hỷ sống chánh niệm.